ගෞරවනීය මහා සංඝරත්න අවසරයි සදහවත් පාසලවන්ත පින්තුනි චතුර ලියනගේ මහත්මා සෞමිනෝනා ආදරණීය චතුනී දියණියට ආශිර්වාද පිණිස සිදු කරන ආශිර්වාදාත්මක පින්කමයි මේ සිදු කරන්න බලාපොරොත්තු වන්නේ. ඉතින් ඔබ දෙපරටම සිටින එකම දරුවා, ඒ දරුවාගේ අධ්‍යාපනය වෙනුවෙන් අනාගතය වෙනුවෙන් නිතරම හිතට බලලා කටයුතු කරන ආශිර්වාද කරන අමල තාත්තලා දෙන්නේ. ඉතින් ඔබ දන්නවා ඔබේ ජීවිතේ ලැබිච්ච වටිනාම දේ මේ සම්බුද්ධ ශාසනය සද්ධර්මය. ඉතින් මේ සද්ධර්මයට හැමෙච්ච සදහවත් දෙමව්පියන් විසින් තමගේ දරුවන්ට එක අතකින් අධ්‍යාපනය ලබා දෙන වගේම අනෙත් අතින් ඒ දරුවන්ට ලබා දෙන්න පුළුවන් ඉහළම ආශිර්වාදය බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවනේ ආශිර්වාදය ලබා දෙන්නට කටයුතු කරන අවස්ථාව. ඉතින් ඒ දරුවන්ගේ ජීවිතය ආරෝග්‍යවත් වන්නට, දරුවන්ගේ අනාගතය සපල වන්නට මෙහෙම ආශිර්වාදයක් වෙනවා. ඒ නිසා මේ අවස්ථාවේදී ගෞරවනීය මහා සංඝරත්න වෙනුවෙන් ඒ චතුනීය දේනිය ඒ ලබාගත් අධ්‍යාපන ජයග්‍රහණ වලට ආශිර්වාද කරන ගමන් අනාගතයේ ඒ ඩෙන්ටල් කොලෙජ් එකට ගිහිල්ලා, ඒ මෙඩිකල් කොලෙජ් එකට ගිහිල්ලා තමන් බලාපොරොත්තු වෙන විදිහට හොඳ විශ්වවිද්‍යාලයකින් ඉහළම ආකාරයෙන් අධ්‍යාපනය ලබා ගන්නට ඒ පින්වත් දියණියට ත්‍රිවිධ රත්නය ආශිර්වාදයෙන් සේවා කියලා අපි ආශිර්වාද කරනවා. වෙනබල් මෙබස් ඔබ මහා සංඝ ප්‍රේමසින ධම්ම මිස්ටර් චතුර ලියනගේ හැන්ඩ් මිසිස් සෞම්‍ය ලියනගේ with your beloved daughter Chatuni Lianage, you came to the temple with great devotion, Saddha, to the Buddha, Dhamma and Sangha. You both parents hope to wish your daughter to succeed her educational goals. By the power of the Triple Gem, the Buddha, Dhamma and Sangha, we monks bless you to succeed your goal, educational goals, and may you be well, happy and peaceful. May your future be very successful. And finally, may our all righteous wishes meet with success by the power of the Triple Gem, the Buddha, Dhamma and the Sangha. Sadhu, sadhu, sadhu. First of all, we are going to observe 5 bridges. Next, we offer the items to the Supreme Buddha. And also we listen to Buddha's chanting, very special blessing discourses. By the power of the Triple Gem, may you all goals meet with success. With that intention, please participate to this spiritual activity. Please say Namo Tassa 3 times to observe 5 verses. බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි, ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි, තුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි, තුතියම්පි සංඝං සරණං ගච්ඡාමි, තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි, තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි, තතියම්පි සංඝං සරණං ගච්ඡාමි, පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි, අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි, කාමේසු මිච්ඡාචාරං වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමාදට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. සාදු සාදු සාදු. ප්‍රේමසින ධම්ම. First of all, we are going to pay our homage to the triple gem, the Buddha, Dhamma and Sangha. At the same time, we offer these items to the Supreme Buddha concerning his noble qualities. When we offer something to the Supreme Buddha, we contemplate on his noble qualities. The Buddha is the person who develops his mind to the maximum level with great compassion and wisdom. Whenever we think about the Buddha's noble qualities, our mind is so pure and calm. It is a meditation technique. Contemplating on the qualities of the Blessed One is one of the meditation techniques explained by the Blessed One. The reason is that our mind has no negative thoughts whenever we reflect on the qualities of the Supreme Buddha. All the qualities that the Blessed One possesses can be summarized into 9. Iti piso bhagava araham, such indeed the exalted one, worthy, samma sambuddho, supremely enlightened, vijayakarna sampanno, endowed with knowledge and conduct, sugato, well-born, lokavidu, knower of the world, anuttaro purisadama sarati, incomparable trainer of persons to be tamed, saddha deva manusanam, the supreme teacher of deities and men, buddho enlightened and bhagava exalted. These are the qualities that the Blessed One possessed. When we offer these items, flowers, candles, incense, drinks, everything, we contemplate on these qualities of the Supreme Buddha. At the moment, our mind is so pure and calm since we are thinking about the Supreme Buddha. Okay, with this intention, let's offer these items to the Supreme Buddha concerning his spiritual noble qualities. Sādhu, sādhu, sādhu. Sampurita pamita paramita palena vindvanti yokhila kilesa samoha jalam teneva landa විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ ලෝක සක්කාතු භගවතා ධම්මෝ සංදිට්ඨිකෝ අකාලිකෝ ඒහි පංසිකෝ ඕපනයිකෝ පච්චන් සංවේදිතම්බෝ විඤ්ඤෝ හේති ධම්මං ජීවිත පරියන්තං සරණං ගච්ඡාමි සුපටිපන්නෝ භගවතු ශාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතු ශාවක සංඝෝ ඤායපටිපන්නෝ භගවතු ශාවක පටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ යදිදං චත්තාරි පුරිස යුගානි අට පුරිස පුංගලා ඒස භගවතෝ ශාවක සංඝෝ පුනෙහියෝ පාපුනෙහියෝ දංකෙනෙයෝ කරණීයෝ අනුන්තරං පුඤ්ඤක්කෙන්තං ලෝකං සාති සංඝං ජීවිත පරියන්තං සරණං ගච්ඡාමි වන්දාමි චේතියං සම්බං සම්බතානි සුභතිට්ඨිකං සාරේරික ධාතු මහාවෝධින් බුන්දරූපං සකලං සදා ඝනසාරං ප්‍රජින්තේන දීපේන තමදං සිනා තිලෝකදීපං සම්බුද්ධං පූජයාමි තමෝනුදම් ගන්ධ සම්භාරයුන්තේන දූපේනාහං සුගන්ධිනා පූජයේ පූජනීයන්තං පූජාභාජන මුන්තමං වන්න ගන්ධ සුම සන්තතින් පෝජයාමි මුනින්දන් සිරිපාද සරෝරුහේ පෝජේමි බුද්ධං පසුමේන නේන පුඤ්ඤේන මෙතේන ච හෝතු මොක්ඛං පුප්පං විලායාති යථා ඉදම් මේ කායෝ තථායාති විනාශ භාවං අදිවාසේ තුනෝ බන්තේ පානීයං නුපනාමිතං අනුකම්පං නුපාදාය පතිගන්හාතු මුන්තම අදිවාසේ ගිලාන පංචයම් නිවන් අනුකම්පන් නුපාදාය පටිගන්හාතු මුන්තම ඉමිනා පුඤ්ඤකම්මේන වාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව At this moment, we are doing a very special meritorious act, a spiritual activity on behalf of your beloved daughter, Chatuni Lianage, to bless upon her education and her future. According to Buddhism, we practice three meritorious deeds to develop our spirituality: dana, sila, and bhavana. Dana means generosity, sharing something with others. Sila means virtue or moral conduct, practicing five precepts, and bhavana, meditation. These are the things that we do to develop our mind. According to Buddhism, when we develop our mind, in one side, we reduce negative thoughts from our mind, such as greed, anger, and delusion. On the other side, we develop positive thoughts in our mind, such as generosity, mindfulness, wisdom, loving kindness. These are the positive thoughts that we develop according to the Buddha's message. Why do we need to overcome negative thoughts, and why do we need to develop positive thoughts? The main purpose of everyone who was born in this world is that happiness. Happiness is the main purpose of everyone. For this happiness, we do many things. We study, we do jobs, and we make some friends. We think that our happiness depends on these things: our education, our friends, our things, our money, and so on. Actually, finally, if we think about our life, finally, our happiness depends on our mind. How far we have purified our mind. You know, even though we are well educated, although we are very rich, if we are angry with someone, are we happy? Even though we are well educated, even though we are very rich, if we are angry with someone, actually we have no real happiness. That is why we should focus on our mind. Always we should contemplate on our mind, whether our mind is happy or not. Whenever our mind is unhappy, it means our mind has negative thoughts, such as greed, anger, delusion, jealousy. These are the negative thoughts that disturb our peace of mind. Whenever our mind is pure and happy, it means our mind is very calm. Our mind is with positive thoughts, such as generosity, loving kindness, mindfulness, wisdom, compassion. These are the positive thoughts that our mind has whenever we are happy. In this situation, if we want to develop our mind, if we want to cultivate our inner peace, happiness, we should consider about our mind. We should develop our mind. We should purify our mind from negative thoughts. In the mundane level, in the first stage, the Buddha explained the way how we develop our mind to the maximum level, how we purify our mind. We purify our mind by practicing metta thoughts, loving kindness meditation, contemplating on thus, may all beings be well, happy and peaceful. Again and again, we think about the happiness of other people. We bless other people. As a result of practicing loving kindness meditation, we are able to overcome anger. Anger is one of the main reasons that disturb our peace of mind. If we are able to overcome anger, it means we can overcome more than 50% stress from our mind. That is why the Supreme Buddha says, he who wishes to attain the peace of mind should practice loving kindness meditation. Sambhe Satta Bhava Suddhanta. This is the highest quality that we can practice in the mundane level to purify our mind. Whenever we practice mindfulness, our mind has no jealousy, no anger, no ill will, no conceit, no greed. The highest attitude of practicing loving kindness meditation is that when we meet a person, we think that person like our only son or daughter. when you look at your daughter, you are so happy, you bless her like that. If we can think all the people in this world, as soon as we meet a person, when we think a person, if we can concern that person like our only son or daughter, it means our mind is so pure and calm. There we have no greed, no anger, no jealousy, no conceit. We have positive thoughts if we can think the world as our children. In this situation, practicing loving kindness meditation is highly appreciated in Buddhism. Buddha says always we should practice loving kindness meditation, contemplating on that. May all beings be well, happy and peaceful. Whenever we purify our mind from anger by practicing loving kindness meditation, at the moment we are like Brahma beings, heavenly beings. This is the way how we go to the Brahma realm mentally while we are living in the human realm. Buddha says, if a person can practice loving kindness meditation, he can experience the Brahma realm, Brahma world. It's like a Brahma being at that moment. In this situation, if we want to make a Brahma world in this human realm, practicing loving kindness is the way. When we practice loving kindness meditation, we have another three qualities. We have other three qualities: compassion, sympathetic joy, and equanimity. They are the four sublime states, Satara Brahma Viharana, Metta, Karuna, Mudita, Upekkha. Metta means loving kindness, Karuna compassion, Mudita sympathetic joy, and equanimity, Upekkha. At this moment, let's try to cultivate our mind with loving kindness meditation. Okay, please take a meditation posture, sitting here with your legs and hands. Okay, please aware of your body posture that you are sitting here. Please keep your right hand on the left hand. Stretch your body. Close your eyes gently, please. Okay, take a deep breath in. Hold a second. And breathe out slowly. Okay, please pay your attention to the end of the nose or upper lip in the present moment. Being aware of the present moment, now I am going to practice loving kindness meditation, Metta Bhavana. May all beings at this temple be well, happy and peaceful. May they attain the final bliss of liberation. May all beings in this city be well, happy and peaceful. May they attain the final bliss of liberation. may all beings in this state be well, happy and peaceful. May they attain their final bliss of liberation. May all beings in this country be well, happy and peaceful. May they attain their final bliss of liberation. May all beings in this continent be well, happy and peaceful. May they attain their final bliss of liberation. May all beings in this planet, the earth, be well, happy and peaceful. May they attain their final bliss of liberation. May all beings in this galaxy, the Milky Way, be well, happy and peaceful. May they attain their final bliss of liberation. May all beings in this entire world be well, happy and peaceful. May they attain their final bliss of liberation. I see the all over the world like my parents, like my siblings, like my children. I bless all of them to succeed their all the goals that they wish. May all beings be well, happy and peaceful. May they attain their final bliss of liberation. Sadhu, sadhu, sadhu. Okay, friends in the Dhamma. Now we are going to chant very special blessing discourses uttered by the Blessed One. By the power of the Triple Gem, the Buddha, Dhamma and Sangha, and this special blessing discourse, may you be well, happy and peaceful. Specially we bless Ms. Chaturi Lianage to succeed your educational goals. By the power of the Triple Gem, may your all educational and spiritual goals meet with success. May you be well, happy and peaceful. May no harm come to you. May no problems come to you. May no difficulties come to you. May your all righteous wishes meet with success. With that intention, we monks are going to chant very special blessing discourses explained by the Supreme Buddha. With that intention, please listen to the spirit. Sadho, sadho, sadho. Namo tassa bhagavato arahato sammā sambuddhassa. Namo tassa bhagavato arahato sammā sambuddhassa. Namo tassa bhagavato arahato sammā sambuddhassa. Itiviso bhagavā arahaṃ sammā sambuddho viññā caraṇa sampanno sugato lokavido anuttaro purisa dhamma sārate santā deva anusānaṃ buddho bhagavāte svākkhāto bhagavatā dhammo sandittiko akāliko ehi passiko opanayiko caṭṭaṃ veditaṃ bodhiññō ete supaṭipanno bhagavato sāvaka saṅgho ujupaṭipanno bhagavato sāvaka saṅgho ñāya paṭipanno bhagavato sāvaka saṅgho sāmīce paṭipanno bhagavato saṅgho yadi dañcantāri purisa yugāni aṭṭha purisa puṅgalā esa bhagavato sāvaka saṅgho āhuneyyo pāhuneyyo dakkhineyyo anjali karaniyo anuttaraṁ puṇyakkhetaṁ lokaṁ sāti sañca vajjena pātu taṁ ratanantayam etena sañca vajjena pātu taṁ ratanantayam etena sañca vajjena pātu taṁ ratanantayam yāni dabhūtāni samāgatāni bhummāni nivāyāni vahantalinke sambeva bhūtāni sumanā bhavantu atopi saṅkhaccha sunantu bhācitaṃ tasmāhi bhūtāni sāmeta sambhe mittaṃ karota mānu nusiyā pajāya divācharanto ca haranti ye balin tasmāhi nirakkata යං කිංචි වෙන්තං ඉදවාහුරං වා සංගේසු ආයං රතනං පනේතං නනෝ සමන්නති තථාගතේන ඉදම්පි වන්දේ රතනං පනේතං ඒතේන සංචේන සුවන්ති හෝතු අයං විරාගං අමතං පනේතං යදංජතා සංඛේමුනේ සමාහිතෝ නතේන ධම්මේන සමන්ති කිංචි ඉදම්පි ධම්මේ රතනං පනීතං ඒතේන සංචේන සුවන්ති හෝතු යම් බුද්ධ සෙන්ටෝ පරිවන්නයි සුචින් සමාධිමානං තරි කඤ්ඤමාහෝ සමාධිනාතේන සමෝන විජ්ජති ඉදම්පි ධම්මේ රතනං පනීතං ඒතේන සංචේන සුවන්ති හෝතු යේ පුංගලා අට්ඨ සතං පසන්තා චත්තාරි යුගානි හන්තේ තේ දක්ඛිනෙය්‍යා සුගතං ස සාවකායේ තේ සුදින්නානි මහප්පලානි ඉදං ති සංඝේ රතනං පනේතං ඒතේන සච්චේන සුවන්ති හෝතු යේ සොම්පයොන්තා මනසා දල්ලේන නික්ඛාමිනෝ ගෝතම සාසනං හේ පත්ති පත්තා අමතං ලිගෛර ලද්දා මුදා නිබ්බුතින් පුඤ්ඤමානායිදං පිසංජේ රතනම් පනීතං ඒතේන සංචේන සුවන්ති හෝතු යතින්ද කීලෝ පඨවින් සිතෝ සියා චතුම්බි වාතේපි අසම්පපම්පියෝ තතෝපමන් සම්පුරිසං වදාමි යෝ අරිය සච්චානි අවෙන්ච පංසති ඉදං පි සංඝේ රතනං පනීතං ඒතේන සච්චේන සුවන්ති හෝතු අරිය සංචානි විභාවයන්ති ගම්භීර පඤ්ඤේන සුදේශිතානි කිංචාපි තේ හොන්ති බුසම්පමන්තාන දේවවන්නට ඉදම් පි සංඝේ රතනං පනීතං ඒතේන සච්චේන සුවන්ති හෝතු සහවස්ස දස්සන සම්පදාය සයස්සු ධම්මා ජහිතා භවන්ති සක්කාය දිට්ඨි විචිකිච්ඡිතං ච සීලම්බතං වාපි අදන්ති කිංචි තතෝහ පායේ හිත විම්පමුන්තෝ චචාපි නානානි අවම්බෝ කාතුං ඉදං පි සංඝේ රතනං පනීතං ඒතේන සච්චේන සුවන්ති හෝතු කිංචාපි සෝකම් මං කරෝති පාපකං කායේන චේතසාවා අබම්බෝ සෝතංස පටිංචාදාය අබම්බදා දෙත්ත පදස්ස උන්තාය ඉදම් පි සංඝේ රතනම් පනීතං ඒතේන සංචේන සුවන්ති හෝතු වනම්ප ගුම්බේ යතා පුස්සිතං ගේ ගිම්හාන මාසේ පටමස්මින් සතෝපමන් ධම්ම වරං අදේ සයි නිම්බාන ගාමින් පරමං හිතාය ඉදං පි බුද්ධේ රතනං පනීතං ඒතේන සංචේන සුවන්ති හෝතු වරෝ වරඤ්ඤෝ වරදෝ වරාහරෝ අනුත්තරෝ ධම්ම වරං අදේ සයි ඉදම් පි බුද්ධේ රතනං පනීතං ඒතේන සච්චේන සුවන්ති හෝතු කීනම් පුරාණං නවන්නද්දි සම්භවං විරත් චිත්තා ආයතිකේ භවස්මින් තේ කේන බීජා අවිරුල්ලිජ්ජන් ධානිම්බන්ති දේරායථායම් ප්‍රතිපෝ ඉදම් පි සංඝේ රතනං පනීතං ඒතේන සච්චේන සුවන්ති හෝතු යානේද භූතානි සමාගතානි බුම්මානි වායානි නිවහන්තලෙංකේ තථාගතං දේව මනුස්ස පූජිතං බුද්ධං නමස්සාම සුවන්ති හෝතු යානේද භූතානි සමාගතානි බුම්මානි වායානිව අන්තලෙක්කේ තථාගතං දේව මනුස්ස පූජිතං ධම්මං නමස්සාම සුවන්ති හෝතු යානේද භූතානි සමාගතානි බුම් මානි වායානිව අන්තලෙක්කේ තථාගතං දේව මනුස්ස පූජිතං සංඝං නමස්සාම සුවන්ති හෝතු කරණීය මත්ත කුසලේන යන්තං සන්තං පදං අභිසමිච්ච සංකෝ වුජෝජ සුජෝජ සුවචෝ චංස මුදුවනති මානි සන්තුංස කෝච සුමර අපකිච්චෝච සල්ලෞක උන්ති සන්තේන්ද්‍රයෝච නිපකෝච අම්පකම්බෝ කුලේසු අනනුගෙන්දෝ නච කුන්දං සමාචරේ කිංචියේන විඤ්ඤෝ පරේ උපවදෙයුම් සුඛිනෝ වාකේමිනෝ හන්තු සම්බේස්ත භවන්තු සුඛිතන්තා නපරෝ පරං නිකුම්බේස නාති මඤ්ඤේත කන්ත කිලං කන්ති ව්‍යාරෝසනා පටිග සංඥා නාඤ්ඤ මඤ්ඤස්ස දුක්ඛ මෙච්චය මාතා යථානියම් පුත්තං ආයුසායේක පුත්ත මනුරක්කේ ඒවම්පි සම්බෝතේසු මාන සම්භාවයේ අපරිමාණ මෙත්තං ච සම්බලෝකස්මින් මාන සම්භාවයේ අපරිමාණං උන්දං අදෝ ච තිරියං ච අසම්බාදං අවේරං අසපන්තං තික්ඛං චරං නිසින්නෝ වාසයානෝ තස්ස විගත මින්දෝනේ තං සතින් අදෙට්ටෙය බ්‍රහ්මමේ තං විහාරම් නිදමාහෝ දෙට්ටෙන්ච අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ කාමේ සුවිනෙයගේ දං නහි ජාතු ගම්බ සෙයම් පුනරේති සංච වඤ්ඤේන සන්තිතේ හෝතු සම්බදා ඒතේන සංච වඤ්ඤේන සම්බරෝගෝ විනස්සතු ඒතේන සංච වඤ්ඤේන හෝතු තේ ජය මංගලං සම්මේතියෝ විවජ්ජන්තු සම්බරෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛේ ඒකායුකෝ භව භවතු සම්බ මංගලං රක්ඛන්තු සම්බ දේවතා සම්බ බුද්ධානුභාවේන සදා සන්ති භවන්තු තේ භවතු සම්බ මංගලං රක්ඛන්තු සම්බ දේවතා සම්බ ධම්මානුභාවේන සදා සන්ති භවන්තු තේ භවතු සම්බ මංගලං රක්ඛන්තු සම්බ දේවතා සම්බ සංඝානුභාවේන සදා සන්ති භවන්තු තේ. හොඳයි, මේ පින්නතුන් ඉතාම වටිනා පින්කමක් සිදු කරගත් අවස්ථාව. ඒ ආදරණීය දීනීට ආශිර්වාද පිණිස සෙත් පිළි දේශනා කරවාගෙන ඒ වගේම සම්බුද්ධ පූජා පවත්වලා බෝධින් වහන්සේ අභියස්ස පූජාලිය පවත්වලා ඒ දරුවාට මේ ලෝකේ ලබා දෙන්න පුළුවන් ඉහළම ආශිර්වාදය ලබා දෙන්නට කටයුතු කරන්නේ. ඉතින් චතුර මහත්මා සෞම්‍ය නෝනත් නිතර ස්වාමීන් වහන්සේලා ඇසුරු කරමින් විහාරස්ථානයේ කටයුතු සොයා බලමින් තමගේ ආදරණීය දෙමෝපියන්ට මෛත්‍රී සාගතව සලකමින් නිතර පින් දාම් කරන පින්වතුන්, ඉතින් ඔබ හැම දිනාටම නිරතුරුව ඒ සිද කරන පින්කම් ආශිර්වාදය, ඒ දෙමෝපියන්ගේ ආශිර්වාදය ඔබේ ජීවිතවලට නිරතුරුව ලැබෙනවා. ඉතින් ඒ ලැබෙන අතරේදී තමගේ දරුවන්ටත් ඒ ආශිර්වාදය සලසා දෙන්නයි කටයුතු කරන්නේ. ඉතින් බුදුදහමේ හැටියට අපේ එක අතකින් අධ්‍යාපනය ලැබනකොට අනිත් අතෙන් අපේ ගුණධම් වලින් දිනු වෙනට ඕන. අන්නේ ගුණධම් ටිකෙන් තමයි අපට අනිත් දේ කැමති වෙන්නේ. ඒ නිසා අන්නේ ගුණධම් කොයිතරම් දුරට තීරු කර ගන්න ඕනද කියන එක බුදුදහම තුළ විස්තර කරනවා. When we go on our success and develop in our education day by day, on the other side we should try to develop our inner qualities. Our value depends on our qualities. Therefore Buddhism always emphasizes the importance of practicing good qualities. In this situation, we can see a lot of qualities in Buddhism. All the qualities that the Blessed One explained can be summarized into some qualities, such as the very first one is the suvacha or active listening. Active listening is the very first quality. When we go forward on our education, active listening, we should be gently spoken. That is the very first quality. Buddhism says this as suvacha. Suvacha means active listening. Active listening is the key point of education. The second one Buddha says as qualities, generosity or dana, sharing something with others. We should make a generous heart. That is also one of the qualities that we can develop. The third one is sila or virtue, discipline in our speech and behavior, especially practicing five paces. If we can practice five paces, we have no fear, we have no doubt, we can go anywhere, anytime. What are the five paces? Abstaining from taking life, abstaining from stealing, abstaining from sexual misconduct, abstaining from false speech, and abstaining from intoxicating drinks and drugs. These are the five precepts. Buddha says, if a person can practice these five qualities, he gives the fearlessness to the world. We have no fear. If a person practices these qualities, we can associate with anyone, anytime. We can go everywhere without fear, without doubt. If people practice these five qualities, if your daughter, if your son practice these qualities, actually we have no fear about our children. We trust them, we believe them, and also we are confident in what they are doing. That is very important. That is why Buddha says, if a person can practice these five qualities, the five blessings, he gives the fearlessness, he gives the loving kindness to the world. That is very important. Practicing five precepts is the third quality about Buddhism. The fifth one is that practicing loving kindness meditation. We contemplate on that, may all beings be well, happy and peaceful. The very first one is active listening. The second one is generosity. The third one is discipline or morality or practicing five precepts. Fourth one is practicing loving kindness meditation, metta bhavana, and the fifth one, mindfulness. Being aware of our body and mind. We always take care of our body and mind. Finally, we take care of our mind. The way how we take care of our mind is that practicing mindfulness. We always pay our attention to our mind. When our mind is angry, we immediately understand that my mind has anger at this moment. When our mind has delusion or lust, we immediately understand now my mind has these negative thoughts. If we are aware of our mind, negative thoughts have no space in our mind. Since we always are mindful, that is very important. These five qualities are very important. Active listening, generosity, discipline, loving kindness meditation, and mindfulness. The more we practice these qualities, the more we are able to go forward in our education and in spiritual life. In the current society, in the psychological field, there is a very special concept that emotional intelligence, explained by Dr. Daniel Goleman. Emotional intelligence, EQ. This is very new concept in the psychological field. According to emotional intelligence, we should practice five qualities. As a person who has a good personality, these five qualities are very important. According to emotional intelligence, there are five qualities. What they are? The very first one is self-awareness. The second one, self-regulation. The third one, empathy. Fourth one, communication skills or social skills. And the fifth one, inner motivation. Self-awareness, self-regulation, inner motivation, sympathy or empathy, and social skills. These five qualities are very important. If a person has a successful personality, successful life, these are the signs that he is a very good person. Self-awareness means, according to Buddhism, mindfulness. That is self-awareness. Self-regulation means sila or discipline, inner motivation. We have courage to go forward. We have energy to go forward in our education. We should develop our inner motivation. That is also very important. In Buddhism, it says as vayama or energy, samma vayama, right energy, right effort. And empathy depends on loving kindness meditation. And social skills, that is also very important. We have communication skills when we are in the society. Even though we are well educated, if we are unable to communicate with others, actually our education is not successful. In this situation, these five qualities according to emotional intelligence, those are very important. Self-awareness, self-regulation, inner motivation, empathy and social skills. Buddhism also has explained these qualities before 25 centuries. We are so fortunate. When Western philosophers explain these qualities, actually we have already heard those qualities in Buddhism. We are so fortunate. When we listen to Buddha's message, when we know the Buddha's message, actually we can earn, we can learn a lot of qualities in Buddhism, and also it helps us to develop our spirituality, and we can do more service to the world. And finally, we can develop our inner peace, happiness. Happiness is the main purpose of everyone. We do everything focusing on our inner peace, happiness. If we are not happy, everything that we earn is useless. Therefore, when we do anything, we should pay our attention to our inner peace, our happiness. Our happiness is very important. Our happiness depends on our mind. There are mindfulness. Keeping our attention in the present moment is very, very important. Okay, dear friends, in the Dhamma especially, we bless Chatuni to succeed your all the goals that you hope. And especially we wish to go forward in your education, earning your degrees, studying in the universities. Especially we bless you to select a very good university in the country. By the power of the Buddha, Dhamma and Sangha, may you be well, happy and peaceful. May you all righteous goals meet with success. Finally, may all of us attain the final bliss of liberation. Sadhu, sadhu, sadhu. Abhivadana silissa nityam vaddha pachayino chattaro dhamma vandanti ayuvanno sukham valam ayurarogya sampatti sagga sampatti mevacha ato nirvana sampattee.